සදහවත් වාසනාවන්ත පින්නතුනි, අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ කුද්දක නිකායේහි කුද්දක පාඨ කියන ග්‍රන්ථයේ එන මෙත්ත සූත්‍රය. අපට කුරුපුරුදු විදියට කරණීය මෙත්ත සූත්‍රය. මේ සූත්‍රයෙන් භාගතුන් වහන්සේ විස්තර කරන්නේ යම්කිසි සාන්ත පදයක් කැමති කෙනෙකු විසින් වැඩි යුතු ගුණාංග. බුදුදහමෙහි සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා විස්තර කරන සූත්‍රයක් විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම මේක ආරක්ෂක පිරිස් සූත්‍රයක්. මෛත්‍රී භානා වඩන හැටි පැහැදිලි කරලා තියෙන සූත්‍රයක්. ඒ වගේම බුදුදහමෙහි ආචාර ධර්ම පිළිබඳව දක්වන විස්තරයක් විදිහට දක්වන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි එක්තරා භික්ෂු පිරිසක් භාගතුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ඈත වනගත ප්‍රදේශයක භාවනා කරන්නට වැඩම කළා. එෙහිදී උන්වහන්සේට ඇති වුණු අමනුෂ්‍ය දෝෂයක් හේතුවෙන් සිය භාවනා කමඨහන් සාර්ථකව කරගන්න බැරුව මගදී නතර කළා. නැවත බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කළා. මේ අවස්ථාවේදී මේ භික්ෂුන් වහන්සේට ඇති වෙච්ච අමනුෂ්‍ය උපද්‍රව දුරු කරලීමේහි උපක්‍රමයක් විදියටත්, ඒ වගේම මෛත්‍රී වැඩීමේහි කමඨහනක් විදියටත් මේ සූත්‍රයේ ඒ භික්ෂුන් වහන්සේලාට උගන්වපු බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාට නැවත ඒ ස්ථානෙටම ගිහිල්ලා මේ සූත්‍රය සජ්ජහානා කරමින් භාවනා කරන්නට අනුශාසනා කළා. ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ මැනවින් පිළිපැදලා ඒ ස්ථානයේ ධර්මයේ ප්‍රගුණ කරමින් මේ සූත්‍රය සජ්ජහානා කරමින් වාසය කළා. උන්වහන්සේලාට ඇතිවෙච්ච ඒ අමනුෂ්‍ය දෝෂයන් දුරු වෙලා ඒ අමනුෂ්‍යයන්ගෙන්ම ආරක්ෂාව රැකවරණය සැලසුනා කියලා සඳහන් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා සාර්ථකව සිය ආධ්‍යාත්මික කටයුතු සඵල කරගත්තු ආකාරයත් මෙහිදී දැක්වෙනවා. සූත්‍රය ආරම්භ කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි සාන්ත පදයක් නැත්තම් නිර්වාණ අවබෝධයක් සාක්ෂාත් කරන්ට කිසියම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්නේ වෙන කෙනාගේ ළඟ තියෙන ඕන ලක්ෂණයි සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. මුලදී ලක්ෂණ 15ක් දක්වලා ඊළඟට මෛත්‍රී භාවනාව වැඩි යුතු ආකාරය පැහැදිලි කරලා අවසානයේහි බුදුදහමේ දර්ශනය පිළිබඳව ගාථාවකින් තමයි සූත්‍රේ නිමාටපත් වෙන්නේ. ආරම්භයේදීම දැක්වෙන ගාථා කීපය අපට බුදුදහමේහි ප්‍රධාන අංගයක් වන සීලය විදිහට දක්වන්නට පුළුවන්. නිර්වාණ උපදේශ සාක්ෂාත් කරගන්නට බලාපොරොත්තු වන කෙනෙක් විසින් ආරම්භයේදී සිය චර්යාව කායික වාචික සංවරයේ සකසාගත් ආකාරය තමයි මුල් කරුණු වලින් පැහැදිලි කරන්නේ. ඒ දි දක්වනවා සක්කෝ දක්ෂ වෙන්නට ඕන, උජෝ ඍජු ගතියෙන් යුක්ත වෙන්නට ඕන, අවංක වෙන්නට ඕන, උජෝච වඩාත්ම ඍජු වෙන්නට ඕන, සුවච මනාව ඇහුම්කන් දෙන්නට ඕන, සක්‍රිය ඇහුම්කන් දීම, මුදු මෘදු ගතියෙන් යුක්ත වෙන්නට ඕන, අනදිමානි අතිමානෙන් තොර වෙන්නට ඕන, සන්තොස්ස කෝච ලද දෙයින් සතුටු වීම, යතහලාභ සන්තුට්ටි ඇති කර ගන්නට ඕන, සුබර එතනත්තා බර අඩු තැනැත්තෙක් පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්නට ඕන, අප්පකිච්චෝච කටයුතු අඩු කෙනෙක් වෙන්නට ඕන, සල්ලහුක උත්ති සැහැල්ලු ගති පැවතුම් වලින් යුක්ත කෙනෙක් වෙන්නට ඕන, සන්තිඉන්ද්‍රියෝච ඉඳුරන් සංවර වෙන්නට ඕන, නිපකෝච නුවණැති වෙන්නට ඕන, නැත්නම් ස්ථානෝචිත ප්‍රඥා යුක්ත වෙන්නට ඕන, අප්පගබ්බෝ ප්‍රගල්භ ගතිය දඩබ්බර ගතිය නැති කෙනෙක් වෙන්නට ඕන, කුලේසු අනනුගිද්ධෝ කුලයන් කෙරෙහි දැඩි ඇලීමෙන් තොර කෙනෙක් වෙන්නට ඕන, නචකුද්දන් සමාචරයකින්චි යේන විඤ්ඤෝ පරයෝපවදීයෝ. මේ ධර්ම මාර්ගයේ ඉන්න කෙනෙක් විදියට ඔහු නුවණැති අය විසින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකර ඉන්න තරම් ඔහු සංවේදී වන්නට ඕන, සංවර සීලී වන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් සීලයට ඇති ගුණාංග වලින් යුක්ත වූ මෙතනත්තා ළඟට සමාධිය වැඩීම වශයෙන් විශේෂයෙන් මෛත්‍රී භානාව ප්‍රගුණ කරන කෙනෙක් වෙන්නට ඕන. එතනත්තා සීල සත්‍යයන් කෙරෙහි ස්ථාවර, සැලවෙන, දුර, ළඟ, කුඩා, මහත්, මධ්‍යම, පෙනෙන, නොපෙනෙන, උපතක් ලැබපු, උපත බලාපොරොත්තු වෙන සිටින ආදී වශයෙන් විවිධ ප්‍රභේද වලින් දක්වලා ඒ සියලු දෙනා කෙරෙහි සබ්බේ සත්තා භවන්තු සුඛිතා සීල සත්තෝ සුවපත්ත්වා කියන මෙත් සිත පතුරවන්නට ඕන. ඒ වගේම කිසිදු කෙනෙක් වෙහෙසටපත් නොකරන කෙනෙක් වෙන්නට ඕන. හැම කෙනාගේම යහපත ප්‍රාර්ථනා කරන කෙනෙක් වෙන්නට ඕන. ඔහු සියලු සත්තෝ සුවපත්ත්වා කියන මේ මෙත් සිත දිනු කරලා මාතයතානි යම් පුත්තං ආයුසායික පුත්ත මනුරක්ඛේ කියපු විදියට අම්ම කෙනෙක් තමන්ටින් එකම දරුවාට දක්වන සෙනෙහසමින් මුළු ලෝවැස සත්‍යයන් කෙරෙහිම මෙස්සිත පතුරවන මෙත්තා හේතු විමුක්තිය සහිත කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඒ වගේ මොහෝ සතරී රැවෙදීම තිට්ඨං චරන්නිසින්නෝවා සයනෝවා යාවතස්ස විගත මිද්දෝ කියපු විදියට හිටගෙන සිටීම ඉඳගෙන සිටීම සයනය කිරීම ඇවිදීම කියන මේ සතර ඉරියව්ව තුලදීම හෝ නිරතුරුව මෛත්‍රී භාවනාව බ්‍රහ්ම විහරණයක් විදිහට වඩන්නට ඕන. මෙන්න මේ ගුණාංගණ යුක්ත අතරින් ඔහු තවත් විශේෂ දෙයක් ඇති කරගන්නට ඕන. ඒ තමයි ඔහුගේ සීලය ප්‍රඥාවෙන් යුත සීලයක් වන්නට ඕන. දිට්ඨින් චනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියපු විදියට ඔහු ශ්‍රොතමය ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය මනාව දැනගෙන හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව නැත්නම් ලෝකයේ හට ගැනීම හා නිරෝධය ගැන පරිසම්පාදයේ පාදක කරගත්තු ආර්ය න්‍යාය ගැන අවබෝධයෙන් යුක්තව සීලන්ත වෙන්නට ඕන. අන්නේ සීලේ පිහිටලා ඔහු සමාධි ප්‍රඥා දෙක නැත්නම් සමති දර්ශනා වඩනවා නම් එතනත්තා ශාන්තෝ නිවනට යන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඔහු එක්ක මේ ආත්ම භාවයේදීම රහත් භාවයට පත් වෙනවා. එහෙම නැත්නම් ඔහු නැවත කිසිදා මෞකසකට නොයන කෙනෙක් විදියට අනාගාමීව බඹලොව ඉපදෙන කෙනෙක් බවට පත් වෙනවා. මේ කරණීය මෙත්ත සූත්‍රය නැත්නම් මෙත්ත සූත්‍රය අපේ ආධ්‍යාත්මික ගමන් මඟ දියුණු කරගත යුතු ආකාරය පිළිබඳව ඉතාම පැහැදිලිව දැක්වෙන සූත්‍රයක්. මෙහිදී මුලින් දැක්වෙන සීලයට ඇති ගුණාංග අපේ ජීවිතයේ ඉතාම සියුම් විදියට දියුණු කරගන්නට ඕන ගුණාංග. සාමාන්‍යයෙන් සුගතිගාමි වීම සඳහා හේතු වන දානය සහ පංචශීලය කියන කරුණට වඩා ඉතාම සියුම් තැනකට ගිහිල්ලා විශේෂයෙන් ලෝකෝත්තර දර්ශනය යුක්ත සම්මා දිට්ඨිය සහිත ආරස්තනික මාර්ගයට බැසගත්තු කෙනෙක් විදියට ඔහුලඟ තියෙනට ඕන ගුණාංග 14ක් සහිතව අවසාන ගුණාංගයේ විදියට 15 වෙනි ගුණාංගය නැචකුද්දන් සමාචාරයේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදියුම් කිනුපු ආකාරයට නොනැත්තං ඉසින් නිග්‍රහ කරන සුළු හෝ වරදක් නොකරෙන්නට ඔහු ඊටම සංවේදී වෙන්නට ඕන විනයවත් වෙන්නට ඕන. මෙන්න මේ මාර්ගයේ ඉන්න කෙනා මනලෝ බඹලොවක් කරගෙන වාසය කරන අතර දිනෙන් දින සාන්ත පදයේ වෙත පියනගෙන කෙනෙක් බවටපත් වෙනවා. ඔහු මෙලොව සතුටෙන් ගත කළා පරලොව සතුටෙන් ගත කරනවා. ඔහු ඊළට මාධ්‍යාත්මයේ දිනු කිරීම වශයෙන් මේ ආත්ම භාවයේදීම රහත් භාවයට පත් වෙන්නටත් සුදුසෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සියලු ගුණංග තුලින් අපේ ආධ්‍යාත්මික සතුට ආධ්‍යාත්මික දියුණුව දිනෙන් දින සංවර්ධනය කරගත හැකි උතුම් මාවතක් සූත්‍රෙන් විස්තර කරනවා. ඒ අමනුෂ්‍ය දෝෂයන්ගෙන් නිර්පද්‍රිත වීම සඳහා පමණක් නෙවෙයි මේ ජීවිතයේම සැනසීම ලබන්නටත් සංසාර විමුක්තිය සඳහා හේතු වන උතුම් ගුණාංග සමුදායක් මෙත්ත සූත්‍රයෙන් දැක්වෙනවා. ඒ ගුණාංග අපේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිර සම්පස්සල සේවා, මේ උතුම් කුසලයේ හේතුවෙන් ධර්මාබෝධිම සැලසේවා. හැම දිනාටම තුනුරුවන් සරණයි.